සනීපයට නිදී මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ පරිවි දෙපාවැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දැති පුතුමිට මොලවන් සංගවාගෙන ඇත මානොලියුව ගීතේ මහද විමානයේ තැන්පත් කළලේ බිඳුවක් අඩුව ඇති එය සංගවාගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුඩි පුතු සනීපයට නිදී මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ ආහා ආහා ආහා